සම්පූර්ණ විද්වන්සියෝ කිල කිලේස සමෝහ ජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙන්ත්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තං ධම්මසවන කාලෝ අයං බදන්තං ධම්මසවන කාලෝ අයං බදන්තං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයතාති වික්ඛවේ ඒකේ චේතිරඥාන ගථාපානං සීහෝතේ සංමිග රාජා අංගමක්ඛායති යදෙදන් තාමේන ජවේන සූරියේන ඒවමේව කෝ භික්ඛවේ යේකේචි බෝධිපක්ඛියා ධම්මා පඤ්ඤේන්ද්‍රයන් තේසං අංගමක්ඛායති යදෙදං බෝධාය ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගේ නමස්කාරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරු කැලිෆෝනියාවේ බර්ක්ලි බෞද්ධ විහාරස්ථානයේ වස් කාලය නිමිති කරගෙන සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවේ 2023 වර්ෂයේ සිදු කෙරෙන ධර්ම දේශනාවක් විදියටයි මේ ධර්ම දේශනාව ඔබට අහන්න ලැබෙන්නේ. ප්‍රථමයෙන්ම මේ පිළිවඳව ආරාධනා කිරීම පිළිබඳව ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේටත් පින්තුන්ටත් අප පුණ්‍යානුමෝදනා කරමින් මෙතෙන් පටන් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. අද දින මේ පින්කමෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රධාන දායකත්වයෙන් දරන ලලනී චන්ද්‍රිකා පතිරණ නෝනා මහත්මිය එතුමිය නමින් මියගිය තම ආදරණීය පියතුමාට පුණ්‍යානුමෝදනා කිරීමත් සුජීවත්ව වාසය කරන මෑණියන්ට කරුණාවතී රත්නායක මෑණියන්ට ආශිර්වාද කරන්ටත් එවැගේම තමන්ට ධර්ම අධ්‍යාපනය ලබා දීපු ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම එවැගේම තමන් ඇසුරු කරන ඥාති මිත්‍රාදීන් හැමදෙනාටම ආශිර්වාද කිරීම ආදී සත් ප්‍රාර්ථනා ගණනාවක් නිමිති කරගෙනයි මේ පින්කම සිදු කරන්නේ. බර්ක්ලි බෞද්ධ විහාරස්ථානය මේ පින්තුන්ට බොහෝ කාලයක් ධර්මයෙන් අනුග්‍රහ කරන විහාරස්ථානයක්. අපේ ගෞරවනීය විමල රතන හාමුදුරන් වහන්සේ, විමල චිත්ති හාමුදුරන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා පින්තුන් කෙරෙහි මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරනවා. ඔබට ධර්ම දායාදේ ලබා දෙන්නට සිය ජීවිතෙන් බොහෝ කාලයක් උන්වහන්සේලා කැප කරනවා. උන්වහන්සේලා ස්වාමීන් වහන්සේලාටත් බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන ස්වාමීන් වහන්සේලා ඉතින් උන්වහන්සේලා හැම දිනාටමත් අප මේ පින්කමේදී විශේෂයෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම ලලනී නෝනා මහත්මිය බොහෝ කාලයක් තිස්සේ පූජනීය ස්වාමින් වහන්සේලා ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඇසුරු කරමින් උන්වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කරමින් ධර්ම ශ්‍රවණය කරන ධමයේ හැසිරෙන සහ තමා වටා සිටින අයටත් ඒ ධර්ම දායාදේ ලබා දෙන්නට බොහොම ධර්ම අධ්‍යාසයෙන් කටයුතු කරන දායකාවක්. ඉතින් ඔබ හැම දෙනාගේම සත්පුරුෂකම් අප මේ වෙලාවෙහි මෛත්‍රියෙන් සිහිපත් කරමින් මේ ධර්ම දේශනාවට පිවිසෙන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවක ඉන්නතුනි අපේ සසර බොහෝ කාලයක් තිස්සේ ලැබපු කරපු පින්කම්වල ප්‍රාර්ථනාවල ඉෂ්ට විපාකයක් විදියටයි ආනිසංසයක් විදියටයි මේ අවස්ථාව අප ලබාගෙන තියෙන්නේ. එකාතකින් අප සුගතියක් ලබලා තියෙනවා මනුෂ්‍ය ලෝකෙහි. ඒ වගේම මේ සුගතිය ස්කන්ධාසාදී ඉන්ද්‍රිය විකලත්වයෙන් තොරව පරිපූර්ණ බුද්ධිමත් ජීවිතයක් විදියට ලබලා තියෙනවා. ඒ වගේම සම්බුද්ධෝත්පාද කාලයක ඔබත් මාත් ඉපදිලා ඉන්නවා. ධර්මයානට පුළුවන් වටපිටාවක අප මේ විදියට කාලය ගත කරනවා. ධර්මයේ හැසිරෙන්න පුළුවන් සාමකාමී වාතාවරණයක අප සැම ජීවත් වෙන මොහොතක්. මේ සියල්ලක්ම එක මොහොතේ ලැබුව අවස්ථාව. බුදුදහමේ සඳහන් කෙරෙන්නේ ෂණ සම්පත්තිය කියලා. නැත්තම් කන සම්පatti කියලා. ඊටාම භාග්‍යවත් පුණ්‍යකාමී අවස්ථාව කියන එක. අනේ ෂණ සම්පatti ලැබුව අය හැටියට අපේ ජීවිතය ලබන්න පුළුවන් වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. අපේ ජීවිතයට අපේ දේශවන් වලට ලබන්න පුළුවන් උත්තරීතරම දේ සවනානුත්තරිය කියලා විදියට මේ ධර්ම ශ්‍රවණය සඳහන් වෙනවා. අනේ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපේ ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් ප්‍රබෝධිතපත් වෙලා විකසිත වෙලා මේ ආධ්‍යාත්මික සන්තෘප්තිය ලබන ගමන් මගෙහි ටිකෙන් ටික ඉදිරියට යනට අපට ලොකු උනන්දුවක් උද්‍යෝගයක් ඇති වෙනවා. ඒක තමයි ධර්මයෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසය. අපේ ළඟ සත්පුරුෂකම් වැඩි වෙච්ච පමණට අපි ධහමට කැමති වෙනවා. දහමට කැමති වෙච්ච පමණට ලෝකේන හොඳම කල්යාණ මිත්‍රයන් අපට ලැබෙනවා. කල්යාණ මිත්‍රයන් ලැබුණු පමණට ඉන් ලබන්න පුළුවන් ඉහළම ආනිසංසය සද්ධර්මයේ අපේ ජීවිතවලට අප ලබනවා. අන්නේ ධර්මයේ ලබන අවස්ථාව ඔබ ලබන ජීවිතයේහි අතිශය භාග්‍ය සම්පන්න වටිනාම අවස්ථාවක් කියලා බොහොමත්ම සතුටටපත් වෙන්න. අද ධර්ම දේශනාව සඳහා අප මාතෘකාවසින් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකායෙහි ඉන්ද්‍රිය සංයුත්තේ කියන කොටසට ඇතුළත් වන ශාලා කියන සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ එක්තරා අවස්ථාවක කොසල් රට ශාලා කියන බ්‍රාහ්මණ ග්‍රාමයේ වාසය කළා. අන්නේ ග්‍රාමයේ වාසය කරන අවස්ථාවේදී උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා ඉතාම වැදගත් කාරණයක් දේශනා කරනවා. සේයතාපි භික්ඛවේ ඒකේති තිරච්ඡානගතාපාන සීහෝතේ සං මිගරාජා අග්ගමක්ඛායති. යම්තා තිරසංගත සත්‍යයන් මේ ලෝකේ ඉන්නවනම් අන්නේ තිරසංගත සත්‍යයන් අතුරින් සෙව්පා සතුන්ගෙන් නැත්තම් තිරසංගත සතුන්ගෙන් රජා විදිහට සැලකෙන සිංහයා තමයි අග්‍ර වෙන්නේ ප්‍රධාන වන්නේ. අන්නේ වගේම භාගතුන් වහන්සේ දේශනා කරන යදිනම් කොහොමද ඒ සිංහයා ඒ තමයි තාමේන ජවේන සූර්යේන ශරීර ශක්තියෙන් ජවයෙන් ස්ථාවරත්වයෙන් සූර්ය භාවයෙන් ශක්තිමත් භාවයෙන් මොහු අනිසත්‍යන්ට වඩා ප්‍රධාන වෙනවා. ඒවමේව කෝ භික්ඛවේ යේකේචි බෝධිපක්ඛියා ධම්මා. අන්නේ වගේම තමයි යම්තාක් බෝධිපාක්ෂික ධර්ම අවබෝධයට නැත්තම් ප්‍රඥාව ලබා ගැනීමට නිර්වාණ අවබෝධයට හේතු වන කාරණා තියෙනවා නම් බෝධිපාක්ෂික ධර්ම හැටියට අන්නේ දේවයිට පඤ්චේන්ද්‍රයන් තේසං අග්ගමක්ඛායති. ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥාව ඒ සියලු බෝධිපාක්ෂික ධර්ම අතර අග්‍රයි ප්‍රධානයි කියලා දේශනා කළා. යදිදම් බෝධය අවබෝධය සඳහා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වසන 45ක් ලෝකෙට ධර්ම දේශනා කළා. මේ ධර්ම දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ අපේක්ෂා කළේ බුද්ධස්සෝ භගවා බෝධාය ධම්මං දේසේති. අවබෝධය ලබාගත් උන්වහන්සේ ලෝකයාගේත් අවබෝධය සඳහා ධර්ම දේශනා කළා. එකතකින් මේ ජීවිතයේ ගත කරන හැටි පිළිබඳ අවබෝධය ලබා දුන්නා. මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන ආකාරය පිළිබඳව අවබෝධය ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, මේ සංසාර චක්‍රයෙන් සපුරාම නිදහස් වන ආකාරය ගැන අවබෝධය ලබා දුන්නා. භාගතුන් වහන්සේ, උන්වහන්සේගේ ශ්‍රාවකයනොත් මේ සම්බුද්ධ ශාසනය තුළ සියලුම කැපවීම් ශක්තියෙන් සිද්ධ කළේ මෙන්න මේ අවබෝධය ලෝක සත්‍යයන් ඇත ලබා දෙන්නට. උන්වහන්සේලාත් අවබෝධය ලබාගෙන ලබා ගන්නා ගමන් ලෝකයේ අනිත් අයටත් මේ අවබෝධය ලබා දෙන්නට ක්‍රියා කළා. ව්‍යග්ගපජ්ජවැනි සූත්‍ර දෙස බලන විට පේන විදියක් තමයි, භාගතුන් වහන්සේ හුදෙක් නිවන් දකින විතරක්ම ධර්ම දේශනා කළා විතරක් නෙවෙයි, උන්වහන්සේ කෙනෙක්ගේ මෙලොව ජීවිතය, විශේෂයෙන් ලෞකික ජීවිත ගත කරන, කාමභෝගී ජීවිත ගත කරන ගිහි පින්නතුන් විදියට ඔබට මේ ජීවිතයම සඵල කරගන්නට හේතු වන කරුණ දේශනා කළා. උත්සාහයෙන් වැඩ කිරීම, උත්තාන සම්පදා, ඒ හම්බ කරන දේ ආරක්ෂා කර ගැනීම, ආරක්ක සම්පදා, ඒ වගේම යහපත් මිතුරන් ආශ්‍රය කිරීම, කල්‍යාණ මිත්‍රතා, ඒ වගේම උපේන ධනයට සරිලන විදියට බිය පැහැදන් කිරීම, සමජීව කතා, මෙන්න මේ කරුණු හතර කෙනෙකුගේ මෙලව ජීවිතය සඵල කරගන්න හේතු වන කරුණු විදියට දේශනා කළා. ඒ වගේම සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා කියන මෙන්න මේ සම්පත් හතර පරලෝ ජීවිතයේ සුගතිගාමී වෙන්නත් නිර්වාණ අවබෝධය සඳහා හේතු වන විදියට භාගතුන් වහන්සේ දේශනා කළා. එනිසා පින්තුනි, මේ ජීවිතය සාර්ථක කර ගැනීමට සතුටෙන් සැනසීමෙන් ගත කරන්නට බලාපොරොත්තු නැ හැටියට අප මහන්සියෙන් වැඩ කරන අතරේදී, යහපත් මිතුරන්ගේ ඇසුරෙන් ආශිර්වාදෙන් ජීවත් වන අතරේදී, ශ්‍රද්ධා සම්පatti ලබාගෙන මේ ආධ්‍යාත්මික ගමන මගේ නිවෙන සැනසෙන මාවතෙහි අප කෙමෙන් කෙමෙන් ටිකෙන් ටික ඉදිරියට පියවර තබනට ඕන. ඊරඳා පවතින්නේ අපි අපගේ ආධ්‍යාත්මික ජීවිතයට කොච්චර කැමතිද? අපි ධර්මයට කොච්චර කැමතිද? අපි අවංකව දුකේ නිදහසන්න, සැබෑ සැනසීම ලබන්න කොයිතරම් දුරට කැප වෙනවාද? කොයිතරම් දුරට කැමැත්තක් තියෙනවාද කියන කාරණය මතයි මේ ආධ්‍යාත්මික ගමන සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ. අන්නේ කාරණය ධර්මයේ ඊටාම පැහැදිලිව දේශනා කළා. සුවිජානෝ භවං හෝති, සුවිජානෝ පරාභවෝ. දීන වෙන කෙනත් පිරිහෙන කෙනත් ඊටාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ධම්මකාමෝ භවං හෝති, ධම්මදෙස්සී පරාභවෝ. යම් කෙනෙක් දහමට කැමති නම් ඒ දහමට කැමති කෙනා දීන වෙනවා. දහමට අකමැති කෙනෙක්, දහමට ද්වේෂ කරන කෙනෙක් ඉන්නවා නම් ඒක නැත්තම් පිරිනවා කියලා දේශනා කළා. ඒ නිසා ඔබ සතුටට පත්වන්න මේ ධර්ම ශ්‍රවණය කරන අය හැටියට ඔබ යහපතට, අභිවෘද්ධියට කැමති අය හැටියට ඔබ ජීවිතයේහි යහපත අභිවෘද්ධිය කරා යන පිරිසක් කියලා ඔබටම ඔබගෙන කිසියම් විදියක සතුට, තෘප්තියක්, සැනසීමක් ඇති කරගන්නට පුළුවන්. මෙන්න මේ ගමන් මගේදී පින්නතුනි අද අප ප්‍රධාන වශයෙන් තේමා කරගන්නේ සංයුත්තනිකායේ ඉන්ද්‍රිය සංයුත්තේන ශාලා සූත්‍රය. මේ ශාලා සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් විග්‍රහ කෙරෙන්නේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පිළිබඳව. සද්දේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ ගැනයි සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් සඳහන් වන්නේ. ඒ අතරත් සියල්ලන්ගෙන්ම ප්‍රධාන වන ප්‍රඥා ඉන්ද්‍රිය ගැනයි මේ සූත්‍රයෙන් විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ. විශේෂයෙන්ම මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ කෙලෙස් වලින් සිත සපුරා නිදහස් වන මාවත. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් අපට දැක ගන්න පුළුවන්. එකක් තමයි උන්වහන්සේ සසරගත ජීවිතයේදී සුගතිගාමී වෙන විදියට, අපාගත නොවන විදියට, අපායට නොයන විදියට මාවත පැහැදිලි කළා. ඒ සඳහා දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවය කියපු විදියට දන් දීම, සමචරියාව, නැත්නම් සීලය, පංචශීල ආරක්ෂා කිරීමත් මෛත්‍රිය දිනු කිරීමත් සුගතිගාමි වෙන හේතු වන කාරණා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. ඒ අතරින් විශේෂයෙන් සමථ භාවනාවක හිත එකඟ කරන භාවනා කමඨහනක බුද්ධානුසති ආදී අනුසති භාවනාවක්, ඒ වගේම අසුභ භාවනාවක්, බ්‍රහ්ම විහරණ, මේ වගේ කමඨහනක් හිත සමාධිමත් වෙන මට්ටමට තබාගත කියලා කියන්නේ අපි මේ ජීවිතයේ සැනසීමෙන් ගත කරන අතරේදී පංච නීවරණ දුරු කිරීම වශයෙන් සුගතියට නැත්තම් බ්‍රහ්ම ලෝක මට්ටමට අපට සසර ගමනේදී සුවපත් වෙනට මාර්ගය විවර කළා. මෙන්න මෙහෙම දේශනා කරන අතරේදී බුදුහාඳුරන්ගේ විශේෂ බලාපොරොත්තු වුණේ සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වන නිවනට පත් වෙන මාවතේ පැහැදිලි කරන්නට. අන්න ඒ සඳහා ලෝකෝත්තර ධර්ම මාර්ගය පරිසම්පාදයේ පාදක කරගත්තු හේතුඵල ධම පිළිබඳව අවබෝධයේ පාදක කරගත්තු සීල සමාධි ප්‍රඥා නැත්තම් ආරසණික මාර්ගයක් දේශනා කළා. මෙන්න මේ මාර්ග දෙක අපට ධර්ම තුල ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා, තේරුම් ගන්නට පුළුවන්. සුගතිගාමි වෙන මාර්ගය දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, ඒ වගේම නිවනට යන මාවත හේතුඵල ධම පිළිබඳව අවබෝධයෙන් සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ශික්ෂාව වැඩීම නැත්තම් සමාධිත්වයෙන් ආරම්භ වන ආරසණික මාර්ගයට අනුගතව තමන්ගේ ජීවිතයේ සකසා ගැනීම. මෙන්න මේ මාවත දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන්ට ධර්ම දේශනා කළා. ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය වේමතතාව අනුව ආසියානුසය අනුව ඒ පුද්ගලයන්ට විවිධ න්‍යාය වලින් විවිධ ධර්ම කරුණු උන්වහන්සේ දේශනා කළා. ධර්මයේ පුහුණු කරන්න යද්දී ඇතැම් කෙනෙකුට සතර සතිපට්ඨාන දේශනා කරනවා, තවත් කෙනෙකුට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව දේශනා කරනවා, සමහර කෙනෙකුට ආරෂ්ණික මාර්ගය දේශනා කරනවා, සමහර කෙනෙකුට සත්‍යබෝධංග දේශනා කරනවා, සමහර කෙනෙකුට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය දේශනා කරනවා, තවත් සමහර කෙනෙකුට සමත විදර්ශනා වඩන කියලා දේශනා කරනවා. මේ වගේ විවිධ දේශනා අපට දැක ගන්න පුළුවන් ඒ පුද්ගලයන්ගේ ශ්‍රාවකයන්ගේ බුද්ධි මට්ටම අනුව. ඉතින් අද අප සාකච්ඡා කරන තේමාව ඉන්ද්‍රිය ධර්ම නැත්තම් පංච ඉන්ද්‍රිය කියන මාතෘකාව සුවිශේෂ මාතෘකාවක්. මේක බුදුදහමෙහි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර නැත්තම් 37ක් වන අවබෝධයට හේතුන ධර්ම කාරණා අතර ප්‍රධානතම ඉගැන්වීමක් විදිහට දැක ගන්නට පුළුවන්. ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන කියන අර්ථය. අපේ ජීවිතයේ ක්‍රියාත්මක කරවන්න ප්‍රධාන වන කාරණාත්, අපේ සසර ගමන නිමාවටපත් කරන්න ප්‍රධාන වන කාරණාත් මේ ඉන්ද්‍රිය කියන වචන යටතේ පැහැදිලි කරලා දීලා තියෙනවා. අද අප සාකච්ඡා කරන මේ ඉන්ද්‍රිය කියන වචනය නැත්තම් පංච ඉන්ද්‍රිය ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පිළිබඳව විග්‍රහය ඇතුළත් වන්නේ සංයුතනිකායේ ඉන්ද්‍රිය සංයුත්තේහි. ඉන්ද්‍රිය සංයුත්තේ ඒක රාශිය කළ තියෙන්නේ මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පිළිබඳව. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට දේශනා කරනවා ප්‍රධාන කරුණක් විදිහට. වීරිය ඉන්ද්‍රියක් විදිහට දේශනා කරනවා. සතිය සිහිය ඉන්ද්‍රියක් විදිහට දේශනා කරනවා. ඒ වගේම සමාධිය සමතය ඉන්ද්‍රිය ධර්මයක් විදිහට දේශනා කරනවා. ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයක් විදිහට දේශනා කරනවා. මේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ධර්මයේ නොඑක් තැන කරුණු ඒක රාශී වෙනවා. අන්න ඒක රාශී වෙන කරුණු අභිධර්ම ග්‍රන්ථවලදී මේ සියල්ලක් මේකට ඒක රාශී කරලා අපේ ජීවිතයේ ප්‍රමුඛත්වයේ උසුලන කරුණු 22ක් ඉන්ද්‍රිය ධර්ම 22ක් ඒක රාශී කරලා සංක්ෂිප්ත කළ දක්වලා තියෙනවා. ඒ තමයි ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය 6, ඒ වගේම ශ්‍රද්ධා විරියාදී ඉන්ද්‍රිය ධර්ම, ඒ වගේම සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, උපේක්ෂා ඉන්ද්‍රිය, සෝමනස්ස දෝමනස්ස ආදී වේදනා වශයෙන් තියෙන ඉන්ද්‍රිය ධර්ම, ඒ වගේම ඉත් ඉන්ද්‍රිය, පුරිස ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය වශයෙන් තියෙන ඉන්ද්‍රිය, ඒ වගේම අනඤ්ඤා තඤ්ඤා සාමීත ඉන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤතාවින්ද්‍රිය වශයෙන් ආධ්‍යාත්මික ගමන් මගේ තියෙන ඉන්ද්‍රිය ධර්ම මේ ආදී කරුණු ධර්මය තුල පැහැදිලි කරනවා. අන්‍ය අතුරින් අද අප මේ සාකච්ඡා කරන්නේ ආධ්‍යාත්මික ගමන් මගට ප්‍රමුඛත්වය උසුලන ඉන්ද්‍රිය ධර්ම පහ ගැන. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කාරණා පහ. මේ කාරණා පහ ලැබෙන්න පිනතුනි දිනු වෙන්න ප්‍රධානතම වශයෙන් හේතු වන්නේ ධර්මශ්‍රවණය. මේ ධර්මශ්‍රවණය තුලින් තමයි ශ්‍රද්ධාව හටගෙන විරිය ආදී සසු ඉන්ද්‍රිය ධර්ම දිනු වෙන්නේ. ඒ ශ්‍රද්ධාව නිකන් ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවට ආසන වශයෙන් හේතු වන්නේ විශේෂයෙන්ම කල්‍යාණ මිත්‍රාසයෙන් ධර්ම ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරන ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාරය. මේ දෙකටම පාදක වන්නේ ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝමනසිකාර දෙකටම පාදක වන්නේ කල්‍යාණ මිත්‍රාසය. ධර්මයේ දේශනා කරන සත්පුරුෂ උතුමන්ගේ ඇසුර වර්තමානයේ අපි හුඟක් වාසනාවන්තයි. අපට තියෙන විවිධ තාක්ෂණික ක්‍රම ඔස්සේ ලෝකයේ සිටින ඉහළම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට, එයගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට, පොතපත කියවන්නට, ලිපි ලේඛන කියවන්නට අපට අවස්ථාව ලැබෙනවා. පින්නතුනි, අපි මුලින් කෙටියෙන් සාකච්ඡා කළ බලමු මේ ඉන්ද්‍රිය ධර්මවල ස්වභාවය මොකක්ද කියලා. ශාලා සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් මේ ඉන්ද්‍රිය පහ ගැන විස්තර කරනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ දක්වලා යතුරුින් ප්‍රධාන වශයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩාත්ම වැදගත් බව, අග්‍ර බව, ශ්‍රේෂ්ඨ බව දේශනා කරනවා. වනාන්තරේ කැලේන සත්‍යයන් අතුරින් සිංහයාට ප්‍රමුඛත්වය හිමි වෙනා වගේ අපේ ආධ්‍යාත්මික ගමන් මගේ බෝධිපාක්ෂික ධර්ම අතර ප්‍රඥාවට සුවිශේෂ ස්ථානයක් හිමි වෙනවා. මේක පින්නතුනේ මේ ප්‍රඥාව විවිධ නම් වලින් ධර්මයේහි පැහැදිලි කරනවා. එක තැනක ඒක පඤ්ඤා කියලා කියනවා. සමහර තැනක ඥාන කියලා කියනවා. දිට්ඨි සම්පන්න කියලා කියනවා. සම්මා දිට්ඨි කියලා කියනවා. මේ ආදී නොඑක් වචන වලින් විග්‍රහ කරලා තියෙනවා. භාගතුන් වහන්සේ ලෝකයට ධර්ම දේශනා කරන්න සූදානම් වෙච්ච මුල්ම අවස්ථාවේදී චක්කුං උදපාදී, ඥාන උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී කියන ආදී වචන වලින් චක්කෝ, ඥාන, පඤ්ඤා, විද්‍යා, ආලෝකාදී වචන වලින් විස්තර කළෙත් මේ ප්‍රඥාවමයි. පඤ්ඤා නරණං රතණං කියලා සඳහන් කරනවා. ඒ ප්‍රඥාව ලෝකයට තියෙන මණිකක් වගේ. මනුෂ්‍යයන්ට තියෙන වටිනාම දේ තමයි ප්‍රඥාව. පඤ්ඤාය පරිසුජ්ජති. ඒ ප්‍රඥාවෙන් තමයි මානසික පාරිශුද්ධත්වය ලැබෙන්නේ. අපදාන සෝභිනී පඤ්ඤා. අපේ ජීවිතය ප්‍රඥාවෙන් සෝභමාන වෙනවා. පඤ්ඤා ජීවෙන් ජීවිත මහෞසෙට්ටං. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතයසේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. නත්ති පඤ්ඤා සම ආභා කියලා දේශනා කළා. ප්‍රඥාව හා සමාන ආලෝකයක් නැහැ කියලා දේශනා කළා. අන්න ඒ ප්‍රඥාව අපේ ජීවිතයේ යථාර්ථයේ තේරුම්ගෙන ලෝභ දේශ මොහ වලින් සපුරා හිත නිදහස් කරගන්නට මේ ප්‍රඥාව නැමැති ආලෝකය අපේ ජීවිතයට ලොකු උපකාරයක් සපයනවා. මෙන්න මේ ප්‍රඥාව එකතකින් අපි සුතමය ප්‍රඥා විදියට ධර්ම ශ්‍රවණය කිරීම වශයෙන් ප්‍රඥාව ලබන්නට ඕන. ඒ වගේම අපේ මේ ප්‍රඥාව චින්තාමය ප්‍රඥා විදියට ඒ අසෝ ධර්මයේ නිතර මෙනෙහි කිරීම වශයෙන් ප්‍රඥාව දිනු කරගන්නට ඕන. ඒ වගේම භාවනාමය ප්‍රඥා විදියට සමත විදර්ශනා වශයෙන් මේ ප්‍රඥාව අපි දිනු කරගන්නට ඕන. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ අනුග්‍රහිත සූත්‍රයේදී දේශනා කළේ ප්‍රඥාව නැත්තම් සම්මා දිට්ඨිය කියන කාරණය උපකාරවත් බව ලබන ඕන තවත් කරුණු කිහිපකින්. ඒ තමයි සීලානුගහිතාච හෝති. සිල්වත්ව භාවයෙන් උපකාරවත් බව ලබන්නට ඕන. සුතානුගහිතාච හෝති. සෘතවත් භාවයෙන් ධර්ම ශ්‍රවණයෙන් මේ ප්‍රඥාව දිනු කරගන්නට ඕන. සාකච්ඡානුගහිතාච හෝති. ධර්ම සාකච්ඡාවෙන් මේ සම්මා දිට්ඨිය ප්‍රඥාව දිනු කරගන්නට ඕන. ඒ වගේම සමත භාවනාවෙන් සමතානුග්‍රහිතාච හෝති. සමතෙන් මේ දිනු කරගන්නට ඕන. ඒ වගේම විපස්සනානුග්‍රහිතාච හෝති. විපස්සනා භාවනාවෙන් විදර්ශනා භාවනාවෙනුත් මේ ප්‍රඥාව අපි දිනු කරගන්නට ඕන. කොහොමද ප්‍රඥාව දිනු කරගන්නේ? සීලයෙන්, ධර්ම ශ්‍රවණයෙන්, ධර්ම සාකච්ඡාවෙන්, සමතෙන් සහ විපස්සනාවෙන්. ඒ නිසා ඉදී ප්‍රධානත්ව දෙය තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. පිනතුනි අපි සැබෑරසම ධර්ම ශ්‍රවණය කරනවා නම්, සැබෑ දහමක් අපේ දේශවන් වලට ඇහෙනවා නම්, ඒ අහන මොහොතේ අපි සිහිය සහ නුවණ අකණ්ඩව උපරිමයෙන් පාත්වා ගන්නවා නම් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව විමුක්තායතනයක් ප්‍රඥාව දිනු වෙන කෙලසුන්ගෙන හිත මිදෙන අවස්ථාවක් විදියට විමුක්තායතන සූත්‍රයේදී සඳහන් වෙනවා. ඒ නිසා ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ඊටාම් සීයෙන් නුවණින් වාසය කරන්න. එක අතකින් ඔබට ඇහෙන දකින දේවල් ගැන පුද්ගලයන් ගැන මෛත්‍රී සහගත වාසය කරන්න. සෝපත්ත්වා සෝපත්ත්වා කියන මෛත්‍රී සිතුවිලි නිතර වාසය කරන්න. ඒ වගේම සතිමත් බවෙන් ඔබේ සිතන මේ වෙලාවේ පහළ වෙන්නේ කොයි වෙලේ කොයි වගේ සිතුවිල්ලද කියන අවබෝධයෙන් හැඟීමෙන් වාසය කරන්න. මෙන්න මේක අපිට ආධ්‍යාත්මික ගමන් මගට බෙහෙවින් උපකාර වෙනවා. මේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම, ඉන්ද්‍රිය කියන අපි මුලින්ම සඳහන් කළ ප්‍රධාන කියන එක අපේ සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාත්මක කිරීමේදී අපට ප්‍රධාන වන්නේ චක්ඛු ඉන්ද්‍රිය, සෝති ඉන්ද්‍රිය ආදී මේ ඇස කන ආදී ඉන්ද්‍රිය. ඒ වගේම ඉත්ති ඉන්ද්‍රිය, පුරිස ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය ආදී මේ කරුණු තමයි සාමාන්‍ය ජීවිතයේදී ප්‍රධාන වන්නේ. අපි ආධ්‍යාත්මික ජීවිතයට පිවිසියට පස්සේ අපට ප්‍රධාන වන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කරුණු. ප්‍රධාන වෙනවා කියන්නේ පින්තුනි, අපි යමක් ගැන කතා කරනවා නම්, යමක් ගැන හිතනවා නම්, යමක් ගැන ක්‍රියා කරනවා නම්, කතා කරනවා නම්, ඒ හැම තැනදීම අපි මේ පහට මූලිකත්වයේ දීලා තමයි කටයුතු කරන්නේ. දෛනික ජීවිතයේ උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වාම අපි සියලුම කාර්යයන් සිදු කරන්නේ ශ්‍රද්ධාව පාදක කරගෙන. ඒ වගේම වීරිය, අකුසලෙන් මිදලා කුසල කරන තින උත්සාහය, සතිමත් බව, සතිපට්ඨානය, හිත සමාධිමත් කිරීම, විදර්ශනා වැඩි වීම, මෙන්න මේ කරුණ පහට ජීවිතයේ ප්‍රමුඛත්වය දීලා තමයි තමන් හැම කටයුත්තක්ම කරන්නේ. තමා තබන හැම පියවරක්ම මේ කරුණ මත ජීවිතයේ කළමනාකරණය කරගන්නවා. අවසානයේ තමන් ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම මේ පහත් සමග අඛණ්ඩව ජීවිතයේ බද්ධ වෙලා ක්‍රියාත්මක වන මට්ටමට යනවා. අන්න එහෙම කරන්නට මූලික වන්නේ ශ්‍රද්ධාව කියන කාරණය. ශ්‍රද්ධා බීජං කියලා කියනවා. ශ්‍රද්ධාව බීජයක් මේ ආධ්‍යාත්මික ගමන් මගේ, ඉන්ද්‍රිය ධර්ම පෝෂණය කරන ගමන් මගේ ශ්‍රද්ධාව අපට බීජයක්, අංකුරයක්, පැලයක් වෙනවා. ශ්‍රද්ධා මූලිකා සම්බේ විකුසන ධම්මා කියලා කියනවා. ශ්‍රද්ධාව සීලම කුසල ධම්ම වලට මූලික වෙනවා කියලා. මොකක්ද පින්නතුනි ශ්‍රද්ධාව කියන්නේ? සද්ධාති තථාගතස්ස බෝධිය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය, උන්වහන්සේදා සම්බුද්ධත්වයේ අවබෝධ කරන අවස්ථාවේදී ජයශ්‍රී මහා බෝධි මූලයේදී උන්වහන්සේ ලබාගත් අවබෝධය, සරසදාඥානය, පාසවක්කේ ඥානය, ඉන්ද්‍රිය පරෝපරියති ඥානය ආදී මේ ඥානයන් මෙන්න මේ පිළිබඳව අපේ තියෙන විශ්වාසණියත්තේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ප්‍රධාන වශයෙන් අපට කොටස් දෙකකට දක්වන්න පුළුවන්. එකක් තමයි සසර ජීවිතයේ සුගතිගාමි වීම හා දුගතිගාමි වීම තීරණය කරන කාරණා පිළිබඳව බුදුහාඳුරණ තිමිට අවබෝධය. නැත්තම් කම්මස්සකතා ඥානයේ පිළිබඳ තිමිට අවබෝධය. සාමාන්‍ය කෙනෙකුට තියෙන අවබෝධය විතරක් නෙමෙයි බුදුහාඳුරණ තිබුණේ. ඇයි ඒකට හේතුව? භාගතුන් වහන්සේ පහළ වෙන කාලෙත් සමහර අය කර්ම විශ්වාස කළා. සීල සමාධි වැඩුවා, ධ්‍යාන ලැබුවා, යකුබ්බේ නිවාසානුසති ඥාන ආදී ඥානයන් ලැබුවා. ආසවක්ඛේ ඥානෙ ලබන්න බැරි වුණාට දිබ්බචක්කු ඥාන, පුබ්බේ නිවාසානුසති ඥාන ආදී මාර්ගයෙන් එයා නැවත උපදින සසර යන සත්‍යයන් දැක්කා. එයට කම්මස්කත ඥානෙ තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහා කම්ම විභංග සූත්‍රයට අනුව උන්වහන්සේට මහා කම්ම විභංගයේ ඥානෙ තිබුණා කියලා. කර්මයේ පිළිබඳ සුවිශේෂ ඥානයක් උන්වහන්සේට තිබුණා. කර්මය කියන එක පිනුතුනේ අචින්තනීය විෂයක්. අනේ අචින්තනීය විෂය ගැන සපුරා ලබන අවබෝධයක් සම්පූර්ණ අවබෝධයක් භාගතුන් වහන්සේ ලබා ගත්තා. අනේ ඥානයේ පිළිබඳව අපි යම්කිසි විදියක විශ්වාසයක් තියාගන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි අපේ හිත අපිරිසිදු යමක් කළොතින් අපි හිතුවතින් කතා කරොතින් අපට දුක් විපාක ලැබෙන්නේ. අපි හිත පිරිසුදු යමක් කළොතින් කතා කළොතින් සිතුවතින් ඒ හොඳ සිත නිසා අපට සැප විපාක ලැබෙනවා. මෙන්න මේ මනසාචයේ පදුට්ටේන මනසාචයේ පසන්නේන බාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමන්වේති සුඛමන්වේති ආදී වශයෙන් මේ හිත පිරිසුදු වීම සහ පිරිසුදු වීම මත දුක සහ සැප ජීවිතයට ලැබෙන බව පිළිබඳව මුලින්ම අපට කිසියම් විදියක කර්මය ගැන අවබෝධයක් දැනුමක් විශ්වාසයක් ශ්‍රද්ධාවක් තියෙනට ඕන. මෙන්න මේක තමයි ශ්‍රද්ධාවේ මූලික අවස්ථාව. ඊළඟට පින්නතුනේ අපට ලැබෙන අවබෝධය තමයි සසර දුකෙන් නිදහස් වීම පිළිබඳ අවබෝධය. නැත්තම් සසර යන පිළිවෙල පිළිබඳව ලැබෙන අවබෝධය. හේතුඵල ධම පටිසම්පාදයේ ආරි න්‍යාය ඉදා පච්චතාවේ පිළිබඳව ලැබෙන අවබෝධය. ඒ මොකද්ද? ඒ තමයි ඇසට රූපයක් දකිනකොට මේ අවස්ථාවේදී අතීත කර්මවල විපාක විදියට මේ මොහොතේ ස්කන්ධ හට ගන්නවා. ඒ මේ මොහොතේ හටගන ස්කන්ධ ඇස කන ආදී ආයතන ඔස්සේ ලැබෙන මේ රූප ආදී ස්කන්ධ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අන්නේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වන මේ යථාර්ථයේ පිළිබඳව අවබෝධය නැති කමින් මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පිළිබඳව අවිද්‍යාවෙන් බැසගෙන සක්කාය නැත්තම් පංච උපාස්කන්ධය ගොඩනගාගෙන ස්පර්ශ සමුදයන් තින්දලා ඒ නිරුද්ධ වෙච්ච ආයතන ටික ස්කන්ධ ටික ඇතිදයක් හැටියට ගැනීම නිසා තමයි අවිද්‍යාව සහ භව තණ්හාව නිසා තමයි අපි මේ සසර ගමන යන්නේ. තවත් විස්තරාත්මකව කියනවා නම් අවිද්‍යාවච්ඡා සංඛාරා සංඛාරපච්ඡා විඥානං කියන මෙන්න මේ පටිසම්පාද චක්‍රය තුල අපි යන පිළිවෙල. දුක හට ගන්න පිළිවෙල. නැත්තම් දුක්ඛ සමුදය සත්‍ය. අනිත් අතින් පිනතුනේ දුක්ඛ නිරෝධාරය සත්‍ය. ඒ මොකද්ද? ඒ තමයි අවිඥායත්වේ වාසයස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදි වශයෙන් ගෙහිලා මරණය නිරුද්ධ කිරීමෙන් නැත්තම් ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා නිරුද්ධಂತಿ අවිද්‍යාව නිරුද්ධ කිරීම හේතුවෙන් ජාතිය නැවති ජාතිය නැත්තම් උපත නිරුද්ධ කරලා ජරා මරණ ආදී සියලු දුක් වලින් නිදහස් වෙන මාවත. ඇසට රූපයක් පතිත වෙලා ඒක තේරුම් ගන්න අවස්ථාව මුල් ස්කන්ධ පංචකයේ විපාක මට්ටමේ ස්කන්ධ නිරුද්ධ වෙලා තමන් මේ මනෝවිඥාණයෙන් මේක තේරුම් ගන්නේ. ඒ තේරුම් ගන්න මනෝවිඥාණයත් අහුත්වා සම්බුතං හුත්වාන වේසති පෙරණති වී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ අවබෝධය තමයි අපට ශ්‍රද්ධාවෙන් ලැබෙන ඉහළම අවබෝධය. නැත්තම් ඥානෙහි ප්‍රඥාවේ මුල් අවස්ථාව සුතමේ පඤ්ඤා කියන අවස්ථාව. මෙන්න මෙතෙන්ට තමයි සද්ධාතී තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව විශ්වාසය තියනවා කියන මෙතෙන්ට. මෙතනින් තමයි ශ්‍රද්ධාව හටගන්නේ. මෙන්න මේ ශ්‍රද්ධාව දැක ගන්න ස්ථානෙ දක්වන දට්ඨබ සූත්‍රයේදී එකතකින් සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට බුදුහාඳුරන්ගේ අවබෝධය පිළිබඳව ප්‍රසාදය ඇති වුණා නම් එතනත්තා බුද්ධි අවේච්ඡා ප්‍රසාදනය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන ප්‍රසාදයක් ඇති වෙනවා. ධම්මේ අවේච්ඡා ප්‍රසාදනය ධර්මයේ ගැන නොසැලෙන ප්‍රසාදයක් ඇති වෙනවා. සංඝයේ අවේච්ඡා ප්‍රසාදනය ආරි සංඝයා කෙරෙහි නොවිනස්සන ප්‍රසාදයක් ඇති වෙනවා. එතකොට ශ්‍රද්ධාව දැක ගන්න පුළුවන් ස්ථාන විදිහට දක්වන්නේ මේ කරුණු ටික. බුදු දම සංඝ කියන තෙරුවන කෙරෙහි ඇතිවන අචල ශ්‍රද්ධාව, ඒ වගේම ආරේකාන්ත සීලය, නැත්නම් ඉදා පච්චිතාවේ පිළිබඳව තියෙන අවබෝධය. මෙන්න මේ ටික ශ්‍රද්ධාවට පාදක වෙනවා. ශ්‍රද්ධාවේ ලක්ෂණ විදිහට මේ කරුණු දක්වලා තියෙනවා. ශ්‍රද්ධාවන්ත කෙනා කොතෙක් දුරට ශ්‍රද්ධාවෙන් ඉන්නවාද කියලා තීරණය කරන ප්‍රධාන ස්ථානය තමයි මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි තියෙන නොවෙනස්වන ප්‍රසාදය, පැහැදීම, ගෞරවය. මෙන්න මේත් එක පින්නතුනි. මෙතනත්තා දන්නව දුකේ හට ගැනීම හා නිරෝධය. දුකේ හට ගැනීම හා නිරෝධය තේරුම්ගත්තු පමණට එතනත්තා ඒ ගැන විශ්වාසයක් ඇති කරගත්තනම් තවදුරටත් ඔහු දුක් විඳින කැමති නැහැ. ඔයික්මනින්ම මේ දුක නිදහස් වෙන ඕන කියන අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා. මම ඉක්මනින් මේ දුක නිදහස් වෙන්න ඕන. ඇහැට දකින්න රූපය මේ වෙලාවේ තියෙන රූපයක් කිය. කනට ඇහෙන ශබ්දය මේ වෙලාවේ ඇහෙන ශබ්දය මම තේරුම් ගන්න කියලා හිතුවොත් ඒ ඉන්නේ අවිද්‍යාව තුළ. අවිද්‍යාව තුළ හිටියොත් බාහිර ලෝක ඇති දෙයක් හැටියට භව තණ්හාවටපත් වෙනවා. භව තණ්හාවේ හිටියොත් නැවත කාම භූමියට හෝ රූප භූමියට අරූප භූමියේ පිළිසන ගන්නවා. ප්‍රශ්න දෙගන්නවා. මෙන්න මේක යථාර්ථය. අවිද්‍යා සත්‍ය සංඛාරා කියපු විදිහට ඒක අපුඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන්. ඒක පුඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන්. නැත්නම් අරූපාතර ධ්‍යාන මට්ටමේ තියෙන ආනෙඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන්. මේ කුමන සංස්කාරයේ සිද්ධ කළත් අපි සිද්ධ කරන්නේ මේ හේතුඵල ධර්ම පිළිබඳව යතහ අවබෝධය තුළ ගැඹුරින් බැස නොගැසීම හේතුවෙන් එහි විපාක විදියට අපි මේ සංසාර චක්‍රය තුළම නැවත නැවතත් ගමන් කරනවා. අන්නේ ගැන අවබෝධයක් ලැබුණා නම් එතනත් උපරිම උත්සාහ කරනවා. එහැට රූපයක් දැක්ක අවස්ථාවේදීම මේක නිර්වදේච්ච රූපේ මනෝවිඥාණයෙන් දකින්නේ නැත්නම් මනෝවිඥාන ධාතුවෙන් දකින්නේ ඒ දකින අවස්ථාවත් පෙරපසනවි මේ මොහොතේ හටගෙන නිරුදෙනවා කියලා එක පැත්තකින් ਉਹ බාහිර රූපයන් තියෙන නිදහස් වෙනවා. අනිත් අතින් අභ්‍යන්තර නාමයන් තියෙනුත් නිදහස් වෙනවා. මේ නාම රූප දෙකම නිදහස් වීම පිළිබඳව උට උනන්දුවක් ඇති වෙනවා, වීරියක් ඇති වෙනවා. අනේ වීරිය තුලින් මොකද වෙන්නේ? ඔහෝ වීරියේ ඉන්ද්‍රියක් විදිහට දිනනවා. වීරියේ ඉන්ද්‍රිය දැක ගන්න පුළුවන් ස්ථාන විදිහට දක්වන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය. නූපං අකුසල නොයිපදීමට. උප්පන්නානම් අකුසලානම් ධම්මානම් පහනාය. උපං අකුසල දහම් දුරු කරන්නට. අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය. නූපං කුසල දහම් උපයවන්නට. උප්පන්නානම් කුසලානම් ධම්මානම් තිතියා. බිහියෝ භාවය. උපන්නා වූ කුසල දහම් නොපිරී පවත්වා ගනිමින් තවදුරටත් දිනු කරන්න ඕනේ කියන මෙන්න මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඔහුගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකාන්තකින් ශ්‍රද්ධාව ජීවිතයේ ප්‍රමුඛත්වය දීලා තමන්ගේ උරුදිරය හුස්ම සමග එකට බද්ධ වෙලා ශ්‍රද්ධාව ගමන් කරන කෙනාට ඔහුගේ ජීවිතය අඛණ්ඩව මේ අකුසලෙන් මිදෙන්නත් කුසලයේ දිනු කරගන්න ඕනත් කියන දැඩි උත්සාහය වීරිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ජීවිතය තුළ ප්‍රමුඛත්වය ලැබෙනවා. අන්නේ තුලි මොහුට මේ නිවෙන සැනසෙන මාවතෙහි ඒකායන මාවත මුණ ගැහෙනවා. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවන සමතික්කමාය දුක දෝමනසාන අත්තංගමාය ඥායසදිගමාය නිබ්බානස සච්චිකිරියාය කියපු විදියට මේ ශෝක පරිද්දවයන්ගෙන් දුරු වෙලා මානසික පාරිශුද්ධත්වය ලබාගෙන ඥානයේ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට තියෙන ඒකායන මාවත විදියට ඔහුට සතිපට්ඨානය නැත්තම් සතර සතිපට්ඨානය පැනවෙනවා. කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මෙන්න මේ සතර සතිපට්ඨානය තුළ තමයි සති ඉන්ද්‍රිය දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. සති ඉන්ද්‍රිය ප්‍රකටවන්නේ, භාවිත වෙන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානය තුළ. කායනුපස්සනාව වඩනකොට මේ ශරීරය නිර්මාණය වීමට හේතු වන හේතු ආහාර, අවිද්‍යාව, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදිනීම ආදී විශේෂයෙන් ආහාරය පිළිබඳව ඔහුට අවබෝධයක් ලැබෙනවා. ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධ රූප නිරෝධෝ කියන මෙන්න මේ අවබෝධය ලැබෙනවා. මේ ශරීරය කියන්නේ ආහාරයේ නිර්මාණයක් කියන එක දකිනවා. ඒ නිසා ශරීරය ගැන තියෙන ආශාව ටිකෙන් ටික අඩු කරගන්නවා. වේදනා පස්සනා වඩනකොට පස්සපච්චා වේදනා කියන අවබෝධය ලැබෙනවා. ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. ඒ වේදනාවක් කලින් තිබිලාපු වේදනාවක් නෙවෙයි. මේ වෙලාවේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන අනාත්ම සමයුක්ත මේ හේතුඵල සිද්ධාන්තය ඇතිවීම නැතිවීම නුවණින් දකිනවා. වේදනා ස්කන්ධය ප්‍රකට කරගන්නවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියපු විදියට ඔව් හිතගෙන නිතර අවධානයෙන් ඉන්නකොට නාම රූපච්චය විඥානං නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ කියන මට්ටමට යනවා. නාම රූප නිසා විඥානය හටගත්තා. මෙන්න මේ විදියට ඔහුට මේ හේතුඵල සම්බන්ධතාවය පේනවා. ඒ නිසා නාම රූප නිසා විඥානය හටගන්නවා. නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා කියන අවබෝධය ඔහුට ලැබෙනකොට මේ විඥානය මෙසිත සත්‍ය පුද්ගලික හැටියට නොගෙන හේතුඵල ධම පාදක කරගෙන මෙහි ඇතිවීම නැතිවීම දැකලා ඔහු විඥාන ස්කන්ධය ප්‍රකට කරගෙන විඥානය ටික ටික නිදහස් වෙන උත්සාහ කරනවා. ඒ වගේම ධම්මානුපස්සනා වඩනකොට තමන්ගේ සිතිවිලි ගැන අවබෝධයෙන් සංඥා චේතනා දෙක ප්‍රකට කරගෙන මේ සිතිවිලි කියලා කියන්නේ ස්පර්ශයෙන් නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා දැකලා මේ සිතිවිලි වලත් ඔහු කුසල සිතිවිලි අකුසල සිතිවිලි මේ හැම දෙයක්ම හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් ඒ තැනම නිරුද්ධ වෙන දෙයක් හැටියට දැනගෙන ඔහු ධම්මානුපස්සනා ප්‍රකට කරගෙන විශේෂයෙන් චතුරාර්ය සත්‍ය ප්‍රකට කරගෙන ස්කන්ධ පංචකයෙන් ඔහු නිදහස් වන්නට සමත් වෙනවා. මෙන්න මේ විදිහට කාය වේදනා චිත්ත ධම්ම කියන ස්ථාන හතරෙහි සිත පිහිටුවා ගැනීම සතිය ඉන්ද්‍රියක් විදිහට ජීවිතයේ ප්‍රමුඛත්වය ලැබෙන කාරණයක් බවට පත් වෙනවා. ඊළඟට සමාධි ඉන්ද්‍රිය. අර මුලින් ලැබිච්ච ශ්‍රද්ධාව පාදක කරගෙන එතනත්තා දකිනවා මේ ලෝකයේ නුවණැති කෙනෙකුට වඩන්න පුළුවන් ඉහළම ගුණාංග තමයි සමත විදර්ශනා කියලා කියන්නේ. භාගතුන් වහන්සේ ඒකයි අවිඤ්ඤා සූත්‍රයේදී දේශනා කළේ අති භික්ඛවේ ධම්මා අවිඤ්ඤා භාවේ තබ්බා සමතෝච විපස්සනාච. මෙලව ඔබ බුද්ධිමත් කෙනෙක් නම් ඔබේ ජීවිතයෙන් කරන්න පුළුවන් උපරිම දේ තමයි වටිනාම දේ තමයි ඔබේ ජීවිතේ ලබා දෙන්න පුළුවන් ඉහළම වටිනාකම තමයි සමත විපස්සනා භාවනා දෙකට යොමු කරන කාලය වැඩි කරගන්න. ඒක තත්පරෙන් තත්පරේ හරි වැඩි කරගන්න. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනා ආදී මේ කිසියම් භාවනා කමඨහනක් ඔස්සේ නිතර සිත සමාධිමත් කරගන්න. ඒ සමාධිමත් වෙච්ච පමණට කාම ඡන්ද ආදී නීවරණ වලින් හිත මුදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නීවරණ වලින් හිත මිදෙච්ච පමණට ආධ්‍යාත්මික සුවේ නෙනම වැඩි වෙනවා. මේ මනුස්ස ලෝකයේ විඳින සුවේ නෙවෙයි දිව්‍ය ලෝකයේ විඳින සුවයටත් වඩා බ්‍රහ්ම ලෝකයේ විඳින සුවේ මට්ටමට තමන්ගේ සතුට ආධ්‍යාත්මික සුවය ඉහළට රැගෙන යන්නට තමා වඩන සමත භාවනාව තමන්ට උපකාරයක් වෙනවා. ඊළඟට පින්නතුනි මෙන්න මේ සමතේ දකින්න පුළුවන් ස්ථානයේ විදිහට දක්වන්නේ දත්තබ සූත්‍රයේදී සතර ධ්‍යාන. ප්‍රථම ධ්‍යානේ, ဒုတိය ධ්‍යානේ, තෘතිය ධ්‍යානේ, චතුර්ථ ධ්‍යානේ කියන මෙන්න මේ ටිකෙන් ටික හිත කෙලෙසුන්ගෙන් මිදලා හිත තැම්පත් වෙන අවස්ථා හතර තමයි තමන්ගේ සමතේ බලන්න පුළුවන් ස්ථාන විදිහට දක්වලා තියෙන්නේ. ඒ නිසා අපි ටික ටික මේ ගමන මගේ ඉදිරියට යන්න උත්සාහ කරන්න ඕන. එතකොට ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙච්ච මේ ගමනේ කෙනාගේ ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන තවත් ප්‍රධානම කාරණයක් තමයි හිත සමාධිමත් කිරීම. තමන් දන්නවා තමන්ගේ ජීවිතයේ සතුට ලැබෙන තියෙන ඉහළම තැන තමයි සමත විදර්ශනා දෙක. අන්නේ සඳහා තමා අවංකව ජීවිතී කැප වෙනවා. තමන්ගේ කාලය, තමන්ගේ නිරෝගී බව, තමන්ගේ ශක්තිය සියල්ලක්ම මේ සඳහා ඔහු කැප කරනවා. ඊළඟට ඔහු විපස්සනාව නැත්තම් ප්‍රඥාව ඉන්ද්‍රියක් විදිහට දිනු කරනවා. අප මුලින්ම සඳහන් කළ මේක එකාසකෙන් සුතමේ ඥාන විදියට ලබා ගන්නවා. සුතමේ පඤ්ඤා විදියට, ඊළඟට චින්තාමය පඤ්ඤා විදියට, ඊළඟට භාවනාමය පඤ්ඤා විදියට. මුලින් අපි අසහා දැනගත්තා කොහොමද මේ දුක හටගන්නේ. ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක්, සිතට සිතුවිල්ලක් එනකොටම අපි රූපයක් තුල ගැට ගැහිලා නම් ඉන්නේ. අපි ඉන්නේ අවිද්‍යාව තුල. ඒ අවිද්‍යාව තුල හිටියා කියලා කියන්නේ අපි සංසාර චක්‍රය තුල සැරිසරනවා. සංසාර චක්‍රය තුල සැරිසරනවා කියන්නේ ජරා මරණ ආදී අනේක විද දුක්වලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි කැමති වුණත් නොවුණත්, අපි දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් මේක තමයි යථාර්ථය. මෙන්න මේක නුවණින් දැකපු කෙනා හැකිතාක් ඉක්මනින් මේක දුරු කරගන්නට ප්‍රඥාව තුල පිහිටනවා. අවිඥායත්වේ වාසේසි විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් කියන එහැට රූපයක් පතිතන අවස්ථාවේදීම අපි දක්ෂ වෙනවා මේ නිරුද්ධ වෙන රූපයේ මනෝ විඥාණයෙන් දකින අවස්ථාවක් කියලා. ඒක නිකං කරන්න පුළුවන් කමක් නැහැ පින්තුනි. ඒ සඳහා සමතේ වඩලා හිත නීවරණ වලින් ටිකෙන් ටික අඩු කරගන්නට ඕන. නීවරණ දුරු කරගන්නට ඕන. එහෙම සමතය දිනු කරගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ ළඟ කායික වාචික සංවරයක් සීලයක් තියෙනට ඕන. විශේෂයෙන් පංච සීලය. ඊට වඩා ගැඹුරට යනකොට ආදී වට්ටමක සීලය. විශේෂයෙන් තමන්ගේ වචනේහි සැලකිය යුතු වෙනසක් සිදු වෙනට ඕන. අන්න ඒක තමන්ගේ සමතයටත් විපස්සනාවටත් උපකාරයක් වෙනවා. එතකොට පඤ්ඤා ඉන්ද්‍රිය කියලා කියන්නේ මෙන්න මේ තැන මේ ස්කන්ධ පංචකය හට ගැනීම හා නිරෝධය පිළිබඳව සිත තබා ගැනීම. හැම මොහොතෙම රූපාදී ස්කන්ධ පංචකයක් හට ගන්නවා හේතු නිසා. හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙනවා. මෙන්න මේක මේ රූපාදී ස්කන්ධ පංචකය දැන ගැනීම, ඒ හට ගැනීම, සමුදය දැන ගැනීම, අත්තංගමේ දැන ගැනීම, ඒ වගේම එහි නිරෝධය නිස්සරණය දැන ගැනීම. සමුදය අත්තංගම ඊළඟට ආස්වාද ආදීනව නිස්සරණ. යම්කිසි ආස්වාදයක් තියෙනවා නම් ඒකත් තේරුම් ගන්නවා, ආදීනවත් තේරුම් ගන්නවා. ඒ වගේම මේකේ නිදහස් වෙනවන කියන නිස්සරණයටත් හෝ ටිකෙන් ටිකපත් වෙමින් මෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදය බැලීම, උද්‍යාබ්බේගාමිනී පඤ්ඤාව, සමුදය බැලීම, අනිත්‍යතාවය මෙනෙහි කිරීම, නැත්තම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේ ස්කන්ධ පංචකයට අනුගතව සිහිපත් කිරීම තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛ කාර්ය බවට පත් කර ගැනීම තමයි පඤ්ඤා ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා යමක් හට ගන්නවා නම් හට ගන්න තියෙන්නේ ස්කන්ධ පංචකය. ඒ කියන්නේ දුකේ හට ගැනීම. නිරුද්ධ වෙන්න තියෙන්නේ නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්න තියෙන්නේ මේ ස්කන්ධ පංචකයමයි. ඒ නිරුද්ධුණා කියන්නේ නිරෝධය තේරුම් ගත්තා කියන්නේ දුකෙන් නිදහස් වුණා කියන එක. ඒ නිසා පින්තුනි මෙන්න මේ ප්‍රඥාවට තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛත්වය දීම තමයි පඤ්චේන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ. එතකොට මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් සඳහන් කරන්නේ මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වලට ප්‍රඥාව ප්‍රධාන වෙනවා කියලා. එතකොට ශ්‍රද්ධාව තියෙනකොට ප්‍රඥාව දිනු වෙනවා, ප්‍රඥාව වඩනකොට තව තවත් ශ්‍රද්ධාව දිනු වෙනවා. මේ අන්‍යෝන සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා ප්‍රඥාව තිබුණු පමණට ඒ තැනැත්තා සමතයක් දිනු කරනවා, ඒ තැනැත්තා සතිපට්ඨානය තුරත් පිළිහෙටල ඉන්නවා, ඔහුගේ ළඟ වීරියක් තියෙනවා, ඔහුගේ ළඟ ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ නිසා ඔබ වඩාත්ම බුද්ධිමත් කෙනෙක් නම් ශ්‍රද්ධාවෙන් මේ ගමන ආරම්භ කළත් අප ගැඹුරට යනකොට අපට විපස්සනා පූර්වංගම සමතේ විදියට අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම වශයෙන් ප්‍රඥා ඉන්ද්‍රියට ප්‍රමුඛත්වය දීලා අපට ක්‍රියා කරවමින් වේගයෙන්ම ලෝභ දේශ වලින් විශේෂයෙන්ම අවිද්‍යාවෙන් සිත සපුරා නිදහස් කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් පින්තුනි අද අප මේ සාකච්ඡා කළේ සංගතනිකායේ ඉන්ද්‍රිය සංයුත්තේ තියෙන ශාලා සූත්‍රය. භාගතුන් වහන්සේ කොසල් පුරවරේහි ශාලා කියන බ්‍රාහ්මණ ගාමේ වාසය කරන අවස්ථාවේදී දේශනා කළ නිසායි මේ සූත්‍රයට ශාලා සූත්‍රය කියලා කියන්නේ. ශාලා සූත්‍රයේ ප්‍රධාන වශයෙන් සඳහන් කරන්නේ මොකද්ද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම අතරින් ප්‍රඥාව ප්‍රමුඛයි කියන එක. එතකොට ඉන්ද්‍රිය කියන්නේ ජීවිතයේ ප්‍රමුඛත්වය කියන එක අපි ධර්ම මාර්ගයේ තේරුම් ගත්ත පමණට අවබෝධ කරගත්ත පමණට ඊගෙන ශ්‍රද්ධාව තිබුණු පමණට අපේ ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතයේ මහා ස්තම්භ පහක් වගේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ අපෝ ඔසවා තබන්නේ මේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ කරුණු. එතකොට බෝධිපාරිශික අංගවලදී සත්‍ය බෝධිපාරිශික ධර්මවලදී නොඑක් තැන මේ කරුණු පහ විස්තර කරලා තියෙනවා. එතකොට අපි මුලින් සඳහන් කළ ආකාරයට සෝතාපට්ටි අංග වශයෙන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය දේශනා කළා තියෙනවා. ඒ වගේම සතර සම්‍යක් ප්‍රධාන වීරිය විදියට විරි ඉන්ද්‍රිය පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම සතර සතිපට්ඨානෙ විදියට සති ඉන්ද්‍රිය පැහැදිලි කරනවා. ඒ වගේම සතර ධානය විදියට සමාධි ඉන්ද්‍රිය පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය විදියට පඤ්ඤා ඉන්ද්‍රිය පැහැදිලි කරලා දීලා තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය දිනුනා කියලා කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම වඩ වඩාත්ම පුළුල් වෙනවා. ඇසට රූපයන් දකින මුල් අවස්ථාව දුක්ඛ සත්‍ය. ඒ දුකට ඇලොම් කිරීම අවිද්‍යාවෙන් සමුදය සත්‍ය. ඒ දුකෙන් නිදහස් වීම නිරෝධ සත්‍ය. ඒ නිදහස් වෙන විදියට ජීවිතය සකසා ගන්න මාවත මාර්ග සත්‍ය නැත්තම් ආරස්මික මාර්ගය. ඒ නිසා අවසාන වශයෙන් පින්නතුනි අප සැබෑවටම ශ්‍රද්ධාවට පත් වුණා නම් අපේ ජීවිතය තුළ අපට හමු වෙන පැහැදිලි විස්තරාත්මක ජීවන ප්‍රතිපදාව තමයි ආරියසංගික මාර්ගය කියලා කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියන්නේම මේ ප්‍රඥා ඉන්ද්‍රිය. එතකොට සම්මා වායාමය කියන්නේ විරින්ද්‍රිය. සම්මා සති කියලා කියන්නේ සති ඉන්ද්‍රිය. සම්මා සමාධි කියන්නේ සමාධි ඉන්ද්‍රිය. මෙන්න මේ විදිහට පින්නතුනි අපට මේ ආරසණික මාර්ගය තුලත් මේ ඉන්ද්‍රිය ධර්ම අපට ප්‍රකට කරගන්න පුළුවන්. එතකොට සද්ධා ඉන්ද්‍රියෙන් තමයි මේ ආරසණික මාර්ගය ලැබෙන්නේ. ලැබුණට පස්සේ නැවත මේ හැම අංගයක් තුලම ශ්‍රද්ධාව එකට සමාන්තරව ගමන් කරමින් ශ්‍රද්ධාව වඩා වඩාත්ම දියුණු මට්ටමටපත් වෙනවා. ඒ නිසා පින්නතුනි අපි එදිනෙදා දෛනික ජීවිතයේහි ඔබ ගිහි පින්නතුන් විදියට ඔබේ රැකී රක්ෂා අධ්‍යාපන කටයුතු ආදී කරන ගමන් අපි ලබා ගත්තා වූ මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලය මොහොතක්වත් අපතේ නොවන විදියට අපේ ජීවිතය මේ ඉන්ද්‍රිය ධර්ම තුලින් පෝෂණය කර ගන්නට ඕන. භාගතුන් වහන්සේ පහරාද සූත්‍රයේදී දේශනා කරනවා මේ මහා සාගරයේ පතුලෙහි වටිනා රන් රෙදි මුතුමැණික් ආදිය තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ නැමැති සාගරයේ පතුලෙහි වටිනා වස්තු නිදන් තියෙනවා. ඒ තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. සතර රිද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර සතිපට්ඨානේ, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍යබොජ්ජංග, ආරස්සංගික මාර්ග කියන මෙන්න මේ අංග තමයි සම්බුද්ධ ශාසනයේ නැමැති සාගරයේ තියෙන මහා අගනා වස්තු. මේ වස්තු අපි සොයාගෙන ධර්ම ශ්‍රවණයෙන් මේ අගනා මුතුමිනි අපේ ජීවිතයට ලං කරගෙන අපේ භාවිතය තුළින් ආයස්නගික මාර්ගය තුළින් මේ කරුණ අපේ ජීවිතයට එකතු කරගත්තොත් ඒ වටිනාකම අපේ ජීවිතයට ඉහිලීම ලැබෙනවා. ඒ වටිනාකම කොයිතරම් වටිනාකමක්ද? ඒ මානසිකත්වය දියුණු කරන පුද්ගලයාගේ ශරීරයට මනුෂ්‍යයන් විතරක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මිනුත් පුදනවා. ඒ පුද්ගලයා ජීවත් වෙන කාලය විතරක් නෙවෙයි ඒ කෙනා මිය ගියාට පස්සෙත් ඒ තැනැත්තාගේ හිස කෙස් ටික ධාතු කරඬුව තියලා වඳිනවා. ඒ පුද්ගලයාගේ ඇටකටු කුඩා කොටස් වලට බෙදලා ගියාට පස්සේ ඒව ධාතු කරඬුව වල තියලා ඒවට පුද පූජා කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ තැනැත්තා පරිහරණය කරපු බඩු භාණ්ඩ සිවුරු පාත්‍ර ආදියට ලෝකයන් ගරු කරනවා. ඒ තැනැත්තා වාසය කරපු ස්ථාන වලට වන්දනාමාන කරලා සුගතිගාමී වෙනවා. ඒ තැනැත්තා ගමන් කරපු මාර්ග වන්දනා කරලා පයට තැගිච්ච දුහවිලි ටිකත් වටිනා දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි අපේ ජීවිත මේ නිකරුණේ ගත කරන ජීවිත අපි අධ්‍යාපනයෙන් කොච්චර ඉහළට ගියත් වෘත්ති මට්ටමින් කොච්චර ඉහළට ගියත් කොච්චර ධනවත් වුණත් අපේ දරුවන් කොයිතරම් ධනවත් වුණත් උගත් වුණත් අපේ ජීවිතේට වටිනාකමක් ලැබෙන්නේ. අපේ ජීවිතයට සැබෑ වටිනාකම ලැබෙන්නේ මේ ධර්ම කරුණු අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම මත. ඒ වටිනාකම තුලින් අපේ මේ භෞතික ශරීරයටත් ඉහළම වටිනාකමක් ලැබෙනවා. හැබැයි ඔහුගේ අවසාන බලාපොරොත්තුව මේ ශරීරයට වටිනාකමක් ඉදීම නෙවෙයි, ඔහුගේ බලාපොරොත්තුව ඔහුගේ මනසට, ඔහුගේ සිතට උපරිම වටිනාකමක් ලබා දීම. අත්තදීපා භික්ඛවේ විරතාත් සරණා න අඤ්ඤ සරණා කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ මේකයි. තමන්ගේ සිත පිළිසරණක් කරගන්න. ඒ පිළිසරණක් කරගන්නේ කොහොමද? ධම්මදීපා භික්ඛවේ විරත ධම්ම සරණා න අඤ්ඤ සරණා, ධර්මයේ පිළිසරණක් කරගන්න. කොහොමද ධර්මයේ පිළිසරණක් කරගන්නේ? සතර සතිපට්ඨානය තුළ. එහෙමත් නැත්නම් මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම අනුව තමන්ගේ ජීවිතය සකසා ගැනීම. එනිසා පින්තුනේ මෙන්න මේ ගමන් මගේ යද්දී එක අතකින් පංචශීලයක් අනිත් අතකින් මෛත්‍රියක් අකණ්ඩව පුහුණු කරන්න. මේ කුමන කරුණ අපි පුහුණු කළත් ආධ්‍යාත්මික වශයෙන් අපි ජීවත් වෙන්නේ සාමාන්‍ය මිනිසුන් වාසය කරන ලෝකයක. අන්නේ ලෝකීය තුන අප කරදර කම්කට ලෝලින් නිදහස් වෙලා අපේ මේ කුසලයේ ලෞකික කුසලයේ දිනු කරගන්නට, අපේ ආධ්‍යාත්මික ශක්තිය ශක්තිමත් කරගන්නට, දෛනික ජීවිතයේ නිර්පද්‍රිතව ගත කරන්න සහ තමන් දැනට ලබා තියෙන කුසලය ශක්තිමත් කරගෙන ආයු වර්ණ සැප බල දිනු කරගන්න නම් පංචශීලයේ මත පිහිටලා දන් දෙමින් හැකිතාක් දුරට මෛත්‍රිය සාගත වාසය කරන්න. පංචශීලියත් මෛත්‍රියත් මේ ආධ්‍යාත්මික ගමන මගට තමන්ට ලොකු ශක්තියක් වෙනවා. අනේ ශක්තියෙන් නිරෝගී භාවය, දිගාසිරි සම්පත්, කල්‍යාණ මිත්‍රාශ්‍රේ ලබා ගනිමින් මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම දිනු කරගත්තු පමණට සතර රීද්ධපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර සතිපට්ඨාන, පංචබල, සත්‍යබෝධ්‍යාංග, ආරසිංහ මාර්ගය ආදී මේ කරුණු වඩ වඩාත්ම දිනුවටපත් වෙනවා. ඒ දිනුණා කියලා කියන්නේ අපි සමත විදර්ශනා දෙකෙන් ඉහළම මට්ටමින් වාසය කරනවා. අවසාන වශයෙන් අපි අවිද්‍යාව භව තණ්හා උපරිම වශයෙන් දුරු කරගනිමින් විද්‍යාව සහ විමුක්තිය සාක්ෂාත් කරගනිමින් අපේ දුකෙන් නිදහස් වෙන මාවතෙහි ටිකෙන් ටික ඉදිරිය බලාප ගමන් කරනවා. ඉතින් ඔබ අප හැම දිනම ලැබපු මේ උතුම් මිනිසත් ආත්ම භාවයට උපරිම වටිනාකමක් ලබා දෙන්නට, ලබා ගන්නට මේ සූත්‍රය අපි උපයෝගී කරගනිමු. ධර්ම ශ්‍රවණය කරලා මේ දුකේ හට ගැනීම හා නිරෝධය තේරුම්ගෙන ශ්‍රද්ධා ඇති කරගෙන මේ මග ගමන් කිරීමෙන් තමයි Tamante ඉහළම සැනසීම ලැබෙන කියන විශ්වාසය මුළු හදවතින්ම දරාගන්න. ඒ දරාගත්තු පමණට තමන්ගේ වීරිය මේ සම්මස්නහරයට ඇටමිදුළු කරා දිව යනවා. ඒ ඇතිවන වීරියෙන් සතිපට්ඨානය තුළ අකණ්ඩව තමන්ගේ ජීවිතයේ කළමනාකරණය කරගන්නවා. ඉද ලැබෙන හැම අවස්ථාවකදීම හිත සමාධිමත් කරගනිමින් සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං පජානති කියපු විදියට ඒ සමාධිමත් වෙච්ච සිතෙන් තමන් අර සුතමේ පඤ්ඤා විදියට අසා දැනගත්තෝ චතුරාර්ය සත්‍ය, ස්කන්ධ පංචකය, හේතුඵල ධම නුවණින් මෙනෙහි කරනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වාය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට. මේක තමයි ප්‍රඥාවේ ඉහළම මට්ටම. මේ ප්‍රඥාවෙන් සිටිය පමණට අපි එකතකින් බාහිර රූපෙ නිදහස් වෙනවා, තමන්ගේ අභ්‍යන්තර රූපෙනුත් නිදහස් වෙනවා. ඒ අතර පින්නතුනේ නාමයන්තෙන් චිත්තචෛසිකාන්තේනුත් තමන් නිදහස් වෙලා ප්‍රඥාව තුල වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. පඤ්ඤා පාසාද මාරුහිය අශෝකෝ ශෝකිනින් පජම්. මේ ප්‍රඥාව නැමැති ප්‍රාසාදය තුලට නැගලා ඒ පර්වතයේ පාමුලේ ඉන්න, ප්‍රාසාදයේ පාමුලේ ඉන්න කෙලෙස් සහිත අවිද්‍යාසාගත ශෝක කරන අය දෙස එයා උපේක්ෂාසාගතව බලනවා. ඒ අතරේට පුළුවන් මට්ටමින් පිහිටක් වෙනවා. ඒ නිසා අපි මේ ගත කරන ජීවිතයේ දුකක් වෙනවා නම් එන්නේ අපේ නොදැනීම නිසා, අවිද්‍යාව නිසා. අන්නේ අවිද්‍යාව දුරු කරන මාවතෙහි ප්‍රධානතම අංගයක් තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥාව දිනු වෙච්ච පමණට ශ්‍රද්ධා අදීන්ද්‍රිය ධර්ම දිනු වෙනවා. ශ්‍රද්ධා අදීන්ද්‍රිය ධර්ම ශක්තිමත් වෙච්ච පමණට අනිත් පැත්තෙන් විරය ආදී ඉන්ද්‍රිය ධර්ම අන්‍යෝන්‍ය වශයෙන් දිනු වෙනවා. එනිසා ඉන්ද්‍රිය ධර්ම අතර ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රධානතම අංගයසේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය තුල අපට පැහැදිලි කළ දෙනවා. තින් පින්නතුනි මේ දහම් අගෝස් සීදිරට අරන්ට අපි හැම දිනෙක උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරිය සම්පන්න සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුන්ට අද අප මේ සරණ කරපු ධර්ම දේශනාව ආශ්‍රයෙන් ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා නම් අපි ඒ සඳහා ඔබට අවස්ථාව ලබා දෙනවා. එහෙම නැත්නම් පින්තුනි අප මෙතනින් නිමාටපත් කරන අපේ ස්වාමීන් වහන්සේට උනත් මේට අදාළව තවත් පින්තුන්ට පැහැදිලි කරගන්නට අවශ්‍ය කාරණයක් කියලා හිතෙනවා නම් මේ සඳහන් කරපු කරුණු වලින් අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට උනත් අහන්න පුළුවන්. ඒ සඳහා අපි අවස්ථාව ලබා දෙනවා. එහෙම නැත්නම් පින්තුනි අප මෙතනින් නිමාටපත් කරමු. අද මේ පින්කම සිදු කිරීමෙන් විශේෂයෙන්ම ලලනී චන්ද්‍රිකා පතිරණනෝනා මහත්මිය බලාපොරොත්තු වෙනවා. එතුමිය නමින් මියගිය දයාබර පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්ටත්, ඒ වගේම අපවත්ී වදාළ නායක ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම අනිත් ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්ට, ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම දෙනාගේම නමින් මියගිය කිසියම් ඥාති පිරිසක් පින් අපේක්ෂාවකින් සිටිත්නම්, ඒ වගේම විශ්වයේ කොතනක හෝ පිරිසක් මේ පින දැක සතුටු වෙන්නට පුළුවන් තැනක සිටිත්නම්, ඒ සියලුම දෙනා මේ පින දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි සාදෝ කියලා හැමට පුණ්‍යානුමෝදනා කරමු. සාදෝ සාදෝ සාදෝ. ප්‍රස් කරගත් මියුතුම් කුසල ධර්ම වල බලයෙන් අද විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කිරීමට විශේෂයෙන් අද ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන කරුණාවති රත්නායක මාතාව, ආදරණීය මෑණියන්ට මේ පින ආශිර්වාදයක් පිණිස, දිගාසිරි සම්පත් නිරෝගී භාවය පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්කමට සහභාගී වෙච්ච ඔබ අප හැම දෙනාටමත් දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආශිර්වාදයේ සැලසේවා. දෙවියන් විසින් මේ සම්බුද්ධ ශාසනය බොහෝ කලක් රැක දෙත්වා ලෝව පවතින ගැටුම් යුද්ධ ආදී निराකරණය කළා ඉක්මනටම ලෝකයට ශාන්තිය ලබා දෙන්නට ලබා ගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සලසා දෙත්වා කියන ප්‍රතිමෙන් අපි සාදු කියලා දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. ප්‍රස් කරගත් මේ සියලු කුසල දහම්වල බලයෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය සැලසේවා. ජීවත් වන කාලයේ වඩ වඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා. ඒ වගේම වඩ වඩාත් මේ සම්බුද්ධ ශාසනය තුළදීම ධර්ම මාර්ගයේ ඉදිරියට ගිහිල්ලා සියලු කෙලෙස් දුරු කරගන්නට මේ උතුම් පින්කමත් අප හැම දිනාටම ශක්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක් සම්පන්තා ච නින්දුක්ඛා බයං පන්තා ච නිබ්බයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බියනති වෙත්වා සොහින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.